අපි මේ රටේ ජනතාවගේ වස්තුව නූල් පොටක් හොරකම් නොකරපු අයලෙස ව්‍යාපාරණයට ආදර්ශයක් ලබා දෙමින් පංචාව දූෂණය හොරකම ආක්‍රමිකතාවයට සම්බන්ධ නොවුනායක් ලෙස වහා මේ පිළිබඳ පරීක්ෂණය පවතන්ට කියලා ලිඛිත ඉල්ලීම කළා. දැන් ඒ ලිඛිත ඉල්ලීම කළ දවස් 50කට වඩා වැඩිම කිසිම පරීක්ෂණයක් කරලා නැහැ. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෝ මුළු රටේම ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, තනි සියලුම මිනිස්සු, දේශපාලනඥයෝ, රජයේ සේවකයෝ සියලුම හොරු ඔවුන් හැර අනි සියලු දෙනා හොරු වශයෙන් මේ ප්‍රකාශයට පත් කරගෙන යනවා ලිපිගොනු බාරදී.